නිදි ආහසෙම තරුදාසක් වගේ වෙලා කුමකටද අහිංසකම මගේ ආදරේ ඔබ ගැන සිහිවෙනවායිද රිදවනවා සිහිවෙනවා හිත රිදවනවා මගේ හද පතුලෙන් පතුවෙනවා බලාහිඳමි මම කෙසේ නිදන්නද ඔය ඇස් මාගේ ළඟ දැවතෙනවා ඔය ඇස් මාගේ දරා ගන්න බෑ ආදරේ මේ තරම් ප්‍රීතවන බව නැහැ දැන සිටියේ නොහනායින්නට සිතින් පතන් නම් ඔය නිදි ආහසෙම තරුදාසක් වගේ වෙලා කුමකටද අහිංසකම මගේ ආදරේ ඔබ ගැන සිහිවෙනවායිද රිදවනවා සිහිවෙනවා හිත රිදවනවා.